ඒවටම සඳහන් කරනවා මේ අපසල දහම් පිළිබඳව. අපසල දහම් වලට ධර්මයේ සඳහන් කරන්නේ හන්න ධම්ම කිය. සුත්‍ර ධම්ම හා හන්න ධර්ම කියලා දෙකක් තියෙනවා. සුත්‍ර ධම්ම කියලා කියන්නේ සුත්‍ර කියන්නේ සුළු පාටි කියන එක. හන්න ධම්ම කියන්නේ කළු පාටි කියන එක. එතකොට අන්න ධම්ම නැත්නම් කළු පාට ධර්ම වැඩි කර ගැනීම තමයි ඉන්නේ අපසල ධම්ම වැඩි කර ගැනීම කියන්නේ. සිතේ තියෙන ප්‍රධානම අවශ්‍යතාවය මෙහි කර ගන්නවා නම් අකුසල දෙවිලි ඇති කර ගැනීම ගැනීම සිදුවන යන්නේ. එනිසා පිළිසුදු භාවයෙන් දැනගෙනවා නම් ඊට රත්නද කියන අපේක්ෂා කරනවා නම් මේ අකුසල ඇතිනම් පිළිසුදු අඩු කර ගන්න ඕනේ. එනම් සඳහන් වෙනවා නිරෝධ සමාපත්තිය යන සමාධිය කියලා. නිරෝධ සමාපත්තිය කියන එක දුරු සමයේ තියෙන වැදගත් දෙයක්. වැදගත් සමහරවිට නිරෝධ සමාපත්තිය සිදුවන්නේ අපේ හිත සම්පූර්ණයෙන්ම නිරෝධ කෙරෙනවා. ශරීරයේ ජීවත් වන අවස්ථාවකදී සිත සම්පූර්ණ සිතේ ක්‍රියාකාරීත්වය නතර කිරීම මේක හැමදාම කරන්න බෑ. නිරෝධ සමාපත්තිය සම්බන්ධයෙන් සඳහා සුදුසුකම් කීයක් තියෙනවා. එක සුදුසුකම් තමයි අදුම ගානේ අනාගාමී වදනේ ඉන්න ඕන. අනාගාමී හෝ සහන්තු බුද්ධත්වයට පස්සේ කියන එක විතරයි නිරෝධ සමාපත්තිය සම්බන්ධයෙන් බලන්න තියෙන්නේ. අනිත් සුදුසුකම් තමයි අනාගාමී පස්සේ පස්සේ කියන හතරවෙනි ඥානය දක්වා හිත දින බල දිනනවා. ප්‍රථම ඥානෙ, ද්විතිය ඥානෙ, තෘතිය ඥානෙ, චතුර්ථ ඥානෙ කියලා ධ්‍යාන හතරක් පිළිබඳව සූත්‍ර පිටකේ සඳහන් වෙනවා. අපි දැන් මේකේ තව කතා කරන්න වෙනවා. ඒ ධ්‍යාන හතරම සූත්‍රෙ ඉඳලා ගන්න බලනවා. හතරවෙනි ධ්‍යානය දක්වා හිත සමාධියට ගැලවෙන්න පුළුවන් විතරයි මේක දැනු ගන්න තියෙන්නේ. අනාගාමී මුළු හැමදේකටම කියන නිරෝධ සමාපයික සම්බන්ධයි. අනාගාමී වෙන්න තෝරන හතරවෙනි ධ්‍යාන දක්වා පිට සමාධිය ලැබෙන්න තියෙන දක්වා. ඊළඟට ප්‍රායෝගික නිරෝධ සමාපත්තිය කියන්නේ මොකක්ද කියලා. නිරෝධ සමාපත්තිය සිදුවන්නේ සිතේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය හතර පිළිම එක ඉතාම සීලෙන් කරන දෙයක්. ඒක නම් නිදාගන්න වෙලාව වගේ අපිෙන් කරන දෙයක් නෙවෙයි. ඒ වගේම සිය මූර්ඡාලිය වැනි අවස්ථාවක් උත් නෙවෙයි. ඒ වගේම සිය විනාලිය වැනි අවස්ථාවක් උත් නෙවෙයි. ආමන් සතිමන් භාවයෙන් නුවණින් කරන දෙයක්. නිරෝධ සමාපත්තිය සම්බන්ධයෙන් කියන්නේ මුලින්ම බලන දෙයමයි. දින හතරක් විදිහට ජීවත් වෙනවා කියන්නේ තමයි ආර්ථිකයද කියලා බලනවා. නිරෝධ සමාපත්තිය සම්බන්ධයෙන් කියනවා ඒ එකම ඉරියව්වේ ඉන්න ජීවත් වෙනවා කියන්නේ දින හතරක් එක දිගට ඉන්නවා. මේ දින හතරේ ඉන්න කාලය ඔබට ආහාර පාන අවශ්‍ය නැහැ. ඒ වගේම සුෂ්ම හේතිකාවක් නැහැ. ඒ වගේම මේ අභිස්ථානයේ තියෙන බලවත්කම නිසා පිටේ තියෙන බලවත්කම වගේ නිසා ඒ දින හතර තුළ උමන නිදීගේ පාටාවක් අවල් වා කෙරින් කිසිම දෙයකින් සමන් පරිවෙන හරයක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ සාරය කැමිට සඳහන් වෙනවා නිරෝධ සමාපත්තිය සමාන වෙච්ච පරිවාහන්ති ලැබෙන තියෙන අවස්ථාවකදී ඒ කලින් ගැටයකට අපෝ බහලා සියල්ලම විනාශ වෙලා තියෙනවා. මේ නිරෝධ සමාපත්තිය තමයි පාමනාකරි කියන දෙයක් කියලා නැහැ. ඉතින් මේක ඉතාමත් කරුණාවෙන් ලැබෙන අවස්ථාවක්. නිරෝධ සමාපත්තිය සම්බන්ධයෙන් කියන බලනා දින හදාක් ආසු කියන දින බලය තමයි මේකත් එක නිරෝධ සමාපත්තිය සම්බන්ධයි ආසයන් ගැන තමයි කියන්නේ. ඊළඟට යාත්‍රාවේ ඉන්නකොට මේ කාරණා දෙකක් සිදුවන්නේ. මේ කියපු කෙනාගේ නිරෝධ සමාපත්තිය සම්බන්ධයෙන් නාගේ දැනට බලන්න අපිට ඒක කියේ තියෙනවා. එකක් තමයි ශරීරයේ මූර්තිය තියෙනවා. ඒ වගේම ආයුත් කියන එක තියෙනවා. ආයුත්යි මූර්තියයි කියන දේ තියෙනවා. මේ කියපු කෙනාගේ මේ දෙක නැහැ. නමුත් විඥානයේ මේ අවස්ථාවේ නිරෝධ වෙලා තියෙනවා. ඒ වගේම මේ දෙන හතේ විමුහත මේ පස්තර කුසල ධාන්ද ඉතින් මෙන්න මේ අනුග්‍රහ කෙරුවානේ නේ. ඔව් හුස්ම ගන්න නේ. නමුත් ඔබේ කෙස් බැරි මාර්ගයේ ශරීරයේ ඒක සිදෙනවා. ශරීර කෘත්‍යය කරන්නේ කාර්යය කරන පස්සේ කියලා මතකයි වාන් වෙන්නේ. ඒ දෙන හත උදාරිත කියාවුනේ ඉන්නවා හිතේ ක්‍රියාකාරීත්වයක් නම් ඉන්නවා නමුත් ඉන්ද්‍රිය විතරක් දැක්කරන්නේ දැන් මරණයට පස්සේ කියන්නේ මැරිච්චකොට පටන් ගන්න ශරීරයේ දුර්වල වෙනවා ශරීරයෙන් ඉන්ද්‍රිය සාගන්න බැරෙනවා ශරීරයෙන් ඉස්සරහනවා දැන් හැරවදාන හතට පස් වෙනවා නමුත් විරතමාවට හැමදෙන්නේ ඒ විදිහට පස් වෙන්නේ සජීවී ජීවත් වෙන්නේ කලින් ශරීරේ සාම ප්‍රසංගමයි ශරීරේ සාම ප්‍රසංගම කියනවා ඒ වගේම මේ ඇනස්සා විරෝධ සමාපත්තියට සම්බන්ධ වෙන කලින් අදිස්ථාන කරනවා යම් ආකාරයෙන් සමහරවිට සමහරය අනාගාමී කොරහතන් වහන්සේලා නිරෝධ සමාපත්තිය ප්‍රථමයෙන් අදිස්ථාන කරගෙන සාමාන්‍යයෙන් තිබුණු එක සාම ශරීරයන් විතරයි සාමාන්‍යයෙන් ඉන්නේ ඒවාගේම ඇතැම සාමි වහන්සේන ඉන්නවා සාමාන්‍යයෙන් සිරුර සහ අපේ මූලික ඒවාට අමතර තවත් අමතර පටිමාර්ගාවන් යන කුටියක වගේ යම් ක්‍රියාවක් අනිස්සන කරගෙන තිබී ඒ අනිස්සන කරන තීන මාගේ කිසු දෙයකට හානියක් වෙන්නේ ඒ වගේම යම් කෙනෙක් ජීවිතයක් විතරක් කරන්නේ නැහැ ඉතින් සාම තීන මාගේ කියනවා ඒ ආයතනය හැම වෙලාවෙම කැපිට විදියට යන නිසා ශරීරෙ කිසිම හානියක් වෙන්නේ නැහැ ඒක තාමත් කුලිතේ සමන්තාවක් ඇටියදයි ධර්මයන් සම්බන්ධයෙන් මෙහෙම දින හතක් සඳහා වාඩි වෙන්නේ අවස්ථාවකදී වුණ සුවිශේෂ කාරණා දෙකක් මත මේ කුලියන් නැති දින අවස්ථාව වෙන ධර්මයන් නම් සුවිශේෂ කාරණා දෙක මොකද මේ සුවිශේෂ කාරණා දෙක එකක් තමයි බුදුරජාණන් වහන්සේ යැයි කතාවෝ කියන්නේ ජවන් කතා වුණා කියලා කිව්වොත් යම් අවස්ථාවක බුදුහාමුදුරේ කතා කරන්නේ මොකක්ද? ඒකේ කාරණා. අනිත් දේ තමයි සංඛ්‍යා ඇවිල්ලා සංඛ්‍යා නාමයෙන් ඇවිල්ලා සංඝ සත්‍යයක් ගන්නවා. සිත්යන් සංඛ්‍යාගේ සිදුවා විඤ්ඤාණ කරගත් කරන අවස්ථාවෙදී සංඛ්‍යාගේ නාමින් නැමෙට සිත්යන් කියන කතා කරවන්නේ නැහැ. හැබැයි ඒක සාමි වහන්සේ කියන සුද්ධි කවචනාලියකට කතා කරන්නේ නැහැ. මේ සංඛ්‍යාගේ සංඝ විඤ්ඤාණ කරගන්න එකම බලවත්යක් නෙමෙයි. දැන් මේක හදන්න වෙන මේක තියෙන කෙනෙක් වාස්තාව ටික කියලා හරි. ඒකයි සම්පත් කරන්නේ තියෙන බලවත්කම නිසා මේ නිරෝධ සමාපදික සම්බන්ධ යුක්තමයා ඒවා පරිවින නැති ඉතින් වයින්ට තමයි. ඒ කියන්නේ නොදී දින හතර ඉන්නවා. දින හතෙන් පස්සේ තාම සම්පත්ම ඒ අනිස්සන ධර්ම මොහොතේ නැති ඉතිනවා. නැති ඉතින නොමන් සෝදන කාර්යසු දෙකන්නා ඉලක්කයක් දෙකන්නේ. ඉතනම කරගෙන. ඒ වගේම හරි කරලා ඊට පස්සේ තින්ද පාට වඩනවා. දැන් දින හතක් නිරහාරවන්නේ. නිරහාරවන්නේ කියන්නේ ශරීරෙම නැතිලා තියෙන සාමාන්‍ය නිරහාරව කියන හැටි ගන්න කියන එක දුර්වල වෙනවා. හැබැයි මේ දින හතක් කියන්නේ මියන්නක් පුළුවන්. නම නිරෝධ සමාපත්තිය සම්බන්ධ උත්සනේ කිසිසේ තියෙන බලවත් අවේදී තා. කිසිේ වෙලාවක යාමක නොවන ශරීරය දුර්වල වෙන්නේ නැහැ. නමුත් දින හතෙන් පස්සේ මුලින්ම කරන්නේ ඒ ශරීර කුලියකලම් කරලා පිස්සු තියනාදී කරලා තින්ද පාට වැඩන්නේ. මෙන්න අවස්ථාවේ ලක්ෂණයක් තමයි නිරෝධ සමාපත්තිය සම්බන්ධ උත්තරේ මුලින්ම පිළිගන්න යන අවස්ථාවකදී කිසියම් හේ පිළිගන්නේ වෙනවා නම් ඒ මුලින්ම පාඩේ වෙන කෙනා කියන්නේ ධාමයේ දී පම අතිත්‍ය මහත්කල මහත්කන්දායි විපාකයකට කරගන්නවා ස්වාමීන් වහන්සේලා නිරෝධ සමාපත්තිය සම්බන්ධයෙන් කතා කරනකොට ගැටුර සැකසන වාදිනේදී මහා කච්චා සම්මුයන මහා කච්චා සම්මුයන පිළිසි හේන් වහන්සේට වාදිකර සම්මාන දෙන්නේ මහා කච්චා සම්මුයන දෙවියන්ගේ පිටතට යන්නේ සම්මාන දෙන්නේ මහා කච්චා සම්මුයන නිරෝධ සමාපත්තියෙන් නැගී සිටලා ඉන්න පාට යනකොට විතරම යන්නේ ඉතාමත් පිළිතු ආයෙදී කියලා දැනගන්න බාවි ඇතැමිට වයසට ගිහිල්ලා මරණාසන්න වෙලා ඇතැමිට දුක නිගාන වෙන්න ඔන්න මෙන්න කියලා අසු කෙනෙක් ඉන්නවා අන්න එවැනි කෙනෙකුගේ දෙබලයක් කොහොමද මහකරන ආසුතික මාර්ගයයි එයි හතරයි ඒක නැති දුක කියලා බලන්නේ ඒක නැතිගේ බලවත් කරුණාව කියලා නැතිින්න මාර්ගයයි සිද්ධාතාවයන සාමිවහන් කියලා කමඨාහාර පානාදී ලබා ගැනීම තමයි තමයි නමුත් මේ වඩා බලවත්ම කරුණාවක් දෙපින්න පාසේ දෙන්නේ නැත්නම් කියලා ගන්නවා.

ඇතැම් විට මේ බෝධිසත්වෝ දේශන සාධනාව ඉපදෙන්නේ එතනත් මහාන්ත අවශ්‍ය බුද්ධකාරක ධර්මයන් සම්පූර්ණ කර ගැනීමට අවකාශයක් ලැබෙනවා. ඇතැම් විට මේ අමුත්‍යන් දෙයට සතුන් හැකට දෙවිසම හැකී කියන්නේ. එතන ඉන්න මනුෂ්‍යන්ට වඩා බුද්ධිමත්, ඇතැම්ල මනුෂ්‍යන්ට වඩා සුඛවේදී, ඇතැම්ල මනුෂ්‍යන්ට වඩා හොඳ සුඛිත ධර්මවලින් සාමකාරණ ජාතකතාව සම්බන්ධයි. එකෙනිය අවස්ථාවකදී සම්මන් විදියේ ඉන්නතාව ප්‍රමාණ කර ගැනීම හැකියාව දැනගත් වෙනවා. අපට වගේම කතා කරන්න බැරි මට. සම්පූර්ණ පුරා මානසිකවද අරහන් ප්‍රමාණ කර ගන්න. කියන්නේ මේ වෙනස තමයි ඇත්ත මිනිස්සුර තුලට ඇදලි කරන. එතෙන් බාහිර බලනකොට සම්පූර්ණ ඉන්නේ සම්පූර්ණ කියන දේ දෙනවා. එතකට සම්පූර්ණේ ඕන කරලා නැත්නම් හන්දෙකින් අවලන වලිගෙන් අවලන අපට තේරුම් ගන්න පුළුවන් දැන් තමයි මොන හැඟීමකින් දීපිට මොන අවස්ථාවකින් දීන්නේ අපිට ඉඳලා තියෙනවා දැන් හත්ලේ කාර්යයේ රූපාණි වෙනවා මානෙ මුලි බලද්දි දෙන්න ගන්න ආකාරය හා ලොකු වශයෙන් වාදිනේ එතන ඇලි කොටයක් ගන්නකොට ඉතින් ඉතිපොතේ පරිහාණ යන රූප දෙකේ කීය වතුරට කියලා අතින් අර මානෙකුත් එක දෙන්න ඉලක්කම තමයි තමයි තත්පුරු ඉලක්කයක් කියන්නේ නැහැ නේද? පිට දින වල පොත්පත්වල කතා කරදී. ඇතැම් තුරුතු වල පාඩම්වලින් තමයි එරින් නැත්නම් කතා කරන්නේ. නමුත් ඒ සුදුසුකම් හැකියාවන් මේ මානසික සංකල්ප ගන්න තියෙනවා. දැන් වන්දේ කෙලින් අවස්ථාවක් ගැන සඳහන් කරනවා මහා පරිජාතක. මහා පරිජාතක සඳහන් කරනවා මනුෂ්‍යයන්ට නොසුදුසුකම් ගුණයක් මේ වතුරට තිබුණා. ඒ වගේම නරපාන ජාතක ගැන කතා කරනවා. ඒකෙන් සඳහන් කරනවා මේ නරපාන ජාතකයේ වඳුර කන්තිේකගේ නායකයෙක් කියලා පොල්පත් වඳුරා. අනිත් කල්පන කලින්ම කියලා තිබ්බා මගේ ගාහතා මාගේ දැනවත් කීමක් නැතිව මේ කැගේ තියෙන වඳුර කෙනින් සාහරට බහිනේ පාතින. ඒ තමයි අනුගාමී වඳුරා කොහොමද කියන්නේ නිසා ඒක ඉස්හායක වඳුර කියන දේ මේ වඳුරන් එක මහා විහෙතට පස්සේ පුරාණ නම් ආශ්‍රිතයන් යනකොට මතක් වුණා ඒ තමයි වගේ තාන්ගේ කියපු අවාමී වතුර බහිනකන් ඉන්නේ අඳුරනායකේ වතාව විතර කරනවා කියලා බැලුවම ඒ ඉස්හායන ආපු සත්තුන්ගේ පාතර ගොන් තියෙනවා ඒ විදිහට නැවත කියලා හරි සත්තුන්ගේ පාතර ගොන් නැහැ ඒ වගේ ආකාරයෙන් කියන්නේ කල්පනා කරලා තේරුම් ගන්න මේ විදිහට වතුරක් තියෙනවා කියලා එනිසා රට බඩකොටු අරගෙන බඩකොටු වලින් වතුර පානය කරනවා නැති වෙනවා. ඉන්වෙන් සුලිතේදී හැකියාව පිළිබඳ සඳහන් කරේදී පාංශා වෙන කියන්නේ යන්නේ විදිහ අදහස් ප්‍රමාද කරගෙන කියනවා. අපි අදන්නේ අපි කතා කරන්නේ කියන්නේ නැතුව යන්නේ පාකාර වලින් අදහස් ප්‍රමාද කරලා වෙන දුන්නා. ඒ වගේම ගැටුණක් යන පරිඥාන තුන පානින් කරන හැටෝ වන් ධම්මයේ අනි යථාර්ථ ගැනීම අවශ්‍යම වදිනවා. එතන මෙතන නිසා අපට පොඩි කියන දාතන දැන් මොකද කරවලු තියෙන්නේ අපේයන් ඇතුම් වගේ සංඥා වුණතරට ගන්න ඒ සංඥාව ඉස්සරහම අනික වාර්තා කරනවා එතනට මහා ඇතු ඉන්නවා මහා මාර්ගයේ කොහොම කරවලු කියන ගමන් කරනවා ඉති කලබලයක් නැහැ එතනට මන්ත්‍රී මුලවත් දැන් ඇතුලේ ඉතර සම්මත බාර දෙන්නේ නැහැ මෙතන හදමු කියලා පස්සේ දාන සංඥා කරන මොකද නේද කොහොමද ඇතු වෙනවා මගේ කියනවා කොහොමද උත්තරගෙන දහස් ගණන් කියලා වෙනවා වාහන ඉදිරියට ගෙන යන එක පැහැදිලි වාහන රටක් නැරයක් නේ ඒක කොහොමද සත්‍ය වෙනවා ඒ නිසා මෙවැනි කාරණා ගැන හිතන්න බැරි කම කියන්නේ මෙන්න මේකම මේකේ සිදුවයක් වෙනවා වර්තමානින් ගන්න මාර්ගයක් තියෙනවා ඉරක් සමාන වෙනවා කියන්නේ කියන යාදපත් සිතන ගන්න කරනකොට ඒක උත්තරයෙන් නම් කියන පින්වත් මොඩන් කරන්නේ අවශ්‍යද නැත්නම් ඒක මිලක් දෙන්නේ විතරක් තියෙන මොඩක් ගන්නවා කියලා සමාජය කියනවා. සිනහසේ සාමාන්‍යයෙන් මිලකින්නා කියන එක තියෙන මොඩක් කරද්දී සාමාන්‍ය ප්‍රාසාව වල තමයි නම් කියලා තියෙන මොඩක් කරන්නේ. ඒක තමයි සාමාන්‍ය දෙයක. නමුත් දෙතෙන්ට අපට මොඩලයක් කරන්න ගමන් අපේ ඥානින්ද මේ තියෙන මොඩක් දේවා. ඒ වගේම දැන් ජීවත් වෙන්න දෙනවා කියන්නේ දිගාන් කියලා දෙනවා. ඒවට අපි කිසිම සිතාගෙන ඉන්නම් කරනවා. ඒ සිතින් සිතා කරන දේවල් වල යම් කිසිකින් ප්‍රාර්ථනා සම්බුද වීමක් තියෙනවා. ඒක ගැටලුවක් නැහැ. නම් පිළිතුරු විදිහට මේ කියන නිමාරා ප්‍රවෘත්ති ඥානෙට තිමන් කරන කරනකොට අපි යන වෙන අනුමතරේ ආතිවරයා වෙනා පොවිතරක් ඉන්නේ. අපතර අපේ ඥානෙ බොහෝ දෙනෙක් එමේ අවස්ථාවක් සම්බන්ධයි. සම්බන්ධ වෙලා තිමන් මොනක්ද? නම් කියනකොට විදින්නේ මේ අර සතුටා. ඔහු විදින්නේ නම් තිමන් මොකද වෙන්නේ? එතන නම් කියන මොකද යන්නේ? හැබැයි නම් කියන කෙනාට අමතරව අපි සාමාන්‍යයෙන් ඒ නම කියන අය අයිද කියලා මේකේ ඥානෙ තිමන් වදන් වේවා කියන තමයි. මෙතන කියන්නේ තියෙනවා මොකක්ද කරන්නේ වා මේ මහත්ය ගැන විතරක් කියලා මහත්ය ගැන විතරක් නම් කියලා තියනවා කරන්නේ. එන්ටයි හැනියන් හතරක් අතර පාරක් තමයි මාමුලුවන් කියන කවුරුත් ආදි නෙමෙයි මේ මහත්යගේ විතරක් කියලා මේ මහත්යට විතරයි අපි තියනවා කරන්නේ කියලා. තියනවා කරන්නේ බවතාවු කියනවා. ඉගෙන ගන්න කරාබලින් කියනවා ඒකම අපිට තේරෙනවා ඒ නිහ නැත්තම් නම් කියනවා කියනවා. නම් කියනකොට විශේෂ කලාවෝ කියන්නේ දැන් අපි කට්ටිය අතුරගෙන තමයි කට්ටියට එන්නේ කියලා කියනවා. ආගම කැම කන්නේ නැහැ කියලා කියනවා. එතන මෙතන අපි නම් ගන්න කියනවානේ. නම් කියනම කියනවා හරියට කැම කන්නේ නැහැ. එතකොට යන එකත් පසුකයි. ඒ අනිවාර්යෙන්ම නැහැ කියලා කියනවා. දැන් අනිත් කට්ටිය නොබිනියත් අර නම කියලා දැන් අපි මේ දින තුන ඉස්සෙල්ලාම නබුල් කියන අවස්ථාවට ඉස්සෙල්ලා මහාරා ගන්න ගන්නවා. හැම කෙනාටම නැහැ සාමාන්‍ය. දැන් මම කියන දේ මොන කෙනෙක් කියනවා. බොහෝ විනාඩි ඉඳන් තිමන් නෝනා කරන කොට දැන් සිත්ක පොලියරි කෙනෙක් ඉන්නවා අපි ඒ කෙනාට මෙන්න සිත්පාදණයකට වතුර නැතරුවන්නේ කිරිබිඳින යනවාන්නේ අපි ඒ කෙනාට දැන් සීල දුන්නා කියලා නැති කෙනෙකුට තීමක් තමයි සාමාන්‍ය අපිට හිතෙන්නේ නමුත් සීලෙන් ඊට වඩා වෙනස් දෙයක් සිදුවෙන කාරණා මේ සීලුත් නාමයක අනුකෝද නැහැ කොන්නාන මොකද කියන්නේ අනුමෝදනා කියන පස්සේ තේරුම තමයි අනුමෝදක වෙන්නේ කියලා. දැන් අපි මියගෙන ආව කෙනෙක් තිමන් මෝදක කරාට පිටුවන්න පොරවෙන දෙන්න තුනේ ඒ මියගෙන ආපි හෙටෙන්ට සමගින් පිට නොමු කරනවා. ඇත්තට කියත් මානසිකට සම්බන්ධ වෙනවා. මානසික සම්බන්ධ වෙලා ඒ හැනස් සාමයේ කිසියට සක්තියට සම්බන්ධ වෙනවා. මේක දකින්නවා දැකන එයා ඉතන සතුට වෙනවා මිස. ඒතොර කියන්නේ ඔබත් තේමාවේ කොටස් කරුවේ හැටියට මෙතන සම්බන්ධ වෙනවා. එනිසා මෙතේ විවරණේ මේ තේමාවට බලලා කල්පනා කරලා සතුටටපත් වෙලා ඒ සතුට තුළින් සමන්ගේ පුණ්‍ය කර්මය වරදගෙන දැනගෙන ඉඳලා කරගෙන සුගතියට යහපතට සාක්ෂිමයි මෙතන ඉඳලා. ඊළඟ ප්‍රශ්නය තමයි ආනාපාන සති භාවනාවත් එනක ගොඩක් යාරක විස්ථානික විවරණ කරන කිදේ භාවනා සමතන් අපිය ගැන විදනමෙන් මනහම යනවා භාවනා සමතන් අපිය ගැන ඒ හතර අතරින් ආනාපාන සතිය ප්‍රධාන සමතන කැලේක සඳහන් වෙනවා දස කතිනේ දස අසුබය දස අනුසතිය ඒ වගේම සතර ප්‍රඥා විචරණ ආහාරයෙන් පිළිබඳ මානසිකාරය මරණ කතිය තමයි මේ ආනාපානසතිය කියන සමාධන් ප්‍රධාන සමාධන් හතරෙන් ඇදගෙන ගිහින් තියෙනවා. එතකොට පිටුදුනේ ආනාපානසතිය ගැන සඳහන් කරන බොහෝ සූත්‍රවල සඳහන් වන්නේ නියමිත ආකාරයෙන් ඉඳගෙන ශරීරයේ විද්‍යුත් යාගෙන සකින් උපටකෙස් වාර්ය සඳහන් කරපු ආකාරයක නාස්කා සේවා උපටි සේවා කියන එකෙන් අටකතාවල සඳහන් වන ආකාරයක නාස්කය එළවටකෝ මුකලි කියන ප්‍රදේශයෙන් දැක්වීම ගමතරගෙන උත් නැසුතු වීම පිළිබඳව ගැන කීය බාහිර දෙකීමයි ආනාපානසික බලයෙන් පිටවන්නේ ආනාපානසති භාවනාව ආරම්භයේදී ලක්ෂණය තමයි නිමෙත ඉරියව්වකට ගෙනකන අපිට පාඩම් කරන්නේ ඒක ආරම්භයේදී සිද්ධ වෙනවා නම් මෙතන හරස්නක බාහිර කරලා අස්ති අපට මේ ආනාපානසති භාවනාව සැකේ ඉරියව්වේදීම කරන්න පුළුවන් මට වෙනවා එක අවස්ථාවක් කරයි කතාන්තර සංස්කාරය අපිට කතා කරනකොට ආනාපානසතිය බහරාම කියන නාමය. කටහඬ අවස්ථාව හරහාම හැම ඉරියව්වකදීම අපිට මේ ආනාපානසතිය බහර කරන්න දෙනවා. පින්නතේ අපි ඉන්නේ උපතේ පටන් මරණයක් පාමින් සිදුවන ආපහට පිටිය. මේක නිවන් දොරටුවක් කියලා සඳහන් කරලා තියෙනවා. මේ සමහරවල් තමයි කියන තුරු අපි අපේ නිසිලා කියලා සිට එක ආරම්භකට ගැනීම සඳහා තියෙන ප්‍රධානම කර්මස්ථානය. මේ කමඨහනේ විවිධ නම් බෞද්ධ සාහිත්‍ය සඳහන් වෙනවා. ආනාපානසති ගැන මහා කමඨහන කියලා සඳහන් කරනවා, මූල කමඨහන කියලා සඳහන් කරනවා. ඒවාගේ විවිධ නම් වලින් සාහර වැදගත් සමාජ කියලා තියෙන ආනාපානසති. දැන් මේක පිළිතුරු ඥානදී විතරක් නෙමෙයි වර්තමානයේ මාගේ බොහෝ විට මානසික ආධුනිකයෙකුට බොහෝ දෙනාට සමන්විත තියෙන මානසික විවෘතාවේ දුක් කර ගන්නට එන ප්‍රධාන කමඨහනක් ඇදෙයි වර්තමානයේ බලද කරන්නේ. එතනට අවබෝධයත් අවබෝධයත් මේ ආනාපානසති භාවනා වාර්ති කරනවා. ප්‍රධාන වශයෙන් සිතාගෙන පිළිපින ආනාපානසතියේ වර්තමානයේ සිට පිළිගැනීම. අපිට පිළිගන්නේ අපේ හිතේ සතුට නැතිවන ප්‍රධාන හේතුවක් තමයි අපේ හිතට බරක් ඇති වෙන ප්‍රධාන හේතුව තමයි අපේ හිතට පීඩාවක් ඇති වෙන ප්‍රධාන හේතුව තමයි මොකද වර්තමානයේ ජීවත් වීමට බැරිකම අපි හැම මොහොතේම ජීවත් වන්නේ අපේ හිතේ සිටින මානසිකයි අපි බොහෝ විට ජීවත් වන්නේ අනාගතයෙන් කරන්නට බලාපොරොත්තු වෙන කියලා දැනගෙන මෙන්න මේ අතීතයේ වර්තමානයේ කියන මෙන්න මේ දෙක තියෙන තුනේ මහා බර මළු දෙකක් නේද මේ මහා බර මළු දෙක ඉමතිවීමක් තමයි ආනාපානසති භාවනා කියලා කියන්නේ අපේ ඉතේ තියෙන ප්‍රසන්න භාවය ඉතේ සතුට නැති මාන ප්‍රධාන හේතුව තමයි අතීතයේ සිදුවෙච්ච යාන්ති කෙලෙස් පරිවර්තිත විදිහට ගන්නකම නැත්නම් අනාගතයේ අනිත් පැත්තට බලාපොරොත්තු වන කැලේ සහිත සිටිවිල්ලක් ක්‍රියාවක් පිළිබඳව සිහියෙන් ඉදීම තමයි අපිට මේ වර්තමානයේ සතුට හිමි වෙලා යන්න ප්‍රධාන හේතුව. අතීතයේ සිනතු නිගණ්ඨනාවක්. ඒ වගේම අනාගතයේ නාම එන විලක් නැහැ. සැබෑනි අපිට මේ වර්තමානයේ පිළිගන්න. අන්න මේ වර්තමානයේ පිළිබඳව හරියට සතුටක් වශයෙන් ගන්නවා. ඒ සතුටක් පිළිගීම තුළින් මේ ශරීරය ඇතුළු ස්පන්ද පංචකයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අවබෝධය ලබනවා. එතකොට කුෂ්ණ ඇතුළු වෙන පිළිවිර පිළිබඳව විස්තර ටික ටික පහදින් ගන්නවා. බොහෝ වෙලාවක් පිටනේ කරකහණියක් රඳවාගන්න පස්සේ අපි යන්නේ සමාජගත සිටින් අපේ විවිධ කාරණා ක්‍රියාත්මකණයෙන් බලනවා. එතනින් කියන සමාජගත ඉතිසිකින් අපි සාර්ථකව මෛත්‍රී වඩනවා. ආනාපානසතිය සමාධිගත ප්‍රතිපදිතකින් හදන්න ගත්තොත් ගුරු මාමුදුනේ වලස්තිය පාඩක කරනවා බුදුහාම සුභාන වරනවා එතෙන් මෙතන ආනාපානසතිය අපි කියන කරගෙන ඉඳිද්දී ශරීරයේ තිබුණ වේදනාව ගැන හිතමින් වේදනාව ප්‍රශ්නා වඩනවා වේදනාව අනිත්‍යයි කියලා ඒ වගේම සංඥාව පිළිබඳව වෙන සංඥා ගැන හිත ඒ වගේ දුක් හැදෙට බලනවා සංස්කාරයේ පිළිබඳව නැත්නම් චේතනා පිළිබඳව මේ මොනින් දැක්ක කරනවා විඥානය ගැන අපි මොනින් කරනවා මෙන්න මේ වගේ පිළිතුරුනි ආනාපානසතිය කියලා කියන්නේ ආයන වස්තනා භාවනාව ආනාපානසතිය කියන්නේ කය සම්බන්ධ පිළිතුරු ක්‍රියාකාරීතාවය අපි ශරීරයෙන් රයි ක්‍රියාවක් කරනවා. ඒ ක්‍රියාවන් අතරින් සියුම්ම ක්‍රියාවන් වලට සරකන්නේ ආරාමන්නකි. සම්බුද්ධත්වයට පත්වන සියලුම බුදුරජාණන් වහන්සේලාගේ මූල කර්මස්ථානය තමයි ආරාමන්නකි. ඒ වගේම මාර්ගයන් ගමන උත්තරයන්ගේ ප්‍රධානම කාරණා තමයි ආනාපානසති කියලා කියන්නේ. ඒ නිසා විනාඩියෙන් දෙකෙන් ටිකෙන් ටිකේ කාරණා කරන්න ඕන. හිතේ තියෙන දුක්ඛී දාසම බලාගෙන ඉඳලා වෙනවා. ඒ වගේම මේ තුලින් අනිත්‍ය සාහය ටිකෙන් ටික දැනි කරන්න පුළුවන් නම් අපි මේ ඇදෙනි ගැටෙන් කියන අන්ත දෙකින් පාස් වෙනවා. ඒ වගේම අපේ හිතේ තියෙන සතුට නැති වෙන තරම් ප්‍රධාන හේතුවක් තමයි අපි අනිත්‍යයේ දැරිගල පාඩම විතරම තිකීම සහ සාකච්ඡා කිරීම. අපි අන්නකට වරදක් කරපු කෙනෙක් කියවට බොහෝ කාලයක් යනකම් හිතේ ඉන්නවා. ආරාමයක මෙතන කිව්වා මෙහෙම කරා කියලා. ඇතැම් කෙනෙක් කරපු දිනයක් එක දැන් මේ ජීවිතෙන් වෙන පුළුවන්. ඇතැම් කෙනෙක් වරද කරපු දිනා දැන් අපරාධ ගම් වලට ඉන්නට පුළුවන්. ඒ දුකනේ එදාට පස්සේ ඒ කාරණා ගැන හිතුවාම වෙන්න පුළුවන්. අපි ඒ කාරණා ගැන දැන් 10000ක් වරකට මේ අපේ ඉතිහාසය කියලා සැක කරගන්නවා. මේක පිළිබඳව දැන් අපිට අපි අදින් කියන ලොකු වරදක්. අපේ ජීවිතයේ සතුට ප්‍රසාදේ නැති වෙන ප්‍රධානම දේ තමයි අනිත් අයගේ වැරදි අනුමාන කන්ටේයි. මේක අනුගාණි හැමදාම බැලුවා මාස දෙක දවසක් අර කෙල්ලත් දවස් දෙකක් ඉන්නේ මේක බහින්ද කරන්න ඕන. එදාටම අනිත් අයගේ වැරදි නොකරා තමන් ගැනම වැරදට පොරේ යන්නේ ආන බේතු දෙන්නේ අනිත් අයත් කරගන්න ඕන. වාහනයක් හදාගන්න ඕනම අවස්ථාවක් වෙන බාහිර දැනුම. මුල් අවස්ථාවේ තියෙනවා ශරීරයේ ලිජුව තියාගෙන හද කෙලින් තියාගෙන සිහිය නාසී හේ කෙලවරට කියන පිටුවාන කරන්න කියන මොකද තියෙනවා. ඒ මුල් අවස්ථාවේ තියෙනවා. සතරේ දැන් අපි කියන්නේ එල්පිජේ වටා කියන බැලකෙනෙක් කියලා. එයා දැන් දැන් මොන තරහක් විතරේම නිිත කාලයක් ඉඳගෙන. කෙලි කියන බැරි නම් අනුභාවයෙන් හාන්ති වෙලා හරි පොත්තේ පොළුව තියාගෙන හරි උනත් බාහිර කරන්න පුළුවන්. මේක මුලදී පුහුණු කරපු කෙනෙකුයි. ඇතැම් විට සමහරවල් මුල් අවස්ථාවේ කෙලියව මෙහෙ පාඩු වෙන දෙවියා ඉන්නවා. දැන් මට ළඟදී ඒ වගේ සාමාන්‍ය කෙනෙක් හම්බුණා. ඒ සමිනා හතර දැන් අවුරුදු 62යි. මේ ආධුරෝ මේක අවුරුදු දෙකකට වගේ කලින් තමයි වාහන කරන් පටන් ගන්න තියෙන්නේ. ඒ වාහන කරන් පටන් ගත්ත මොහොතේ සාමාන්‍යයෙන් කිම පොට් එක වාහනේ දැරුවා ඉඳලා තියෙන මිනිහ. මේ ආධුර ෆොටෝ ගන්න තමයි වාහනේ තියෙන්නේ. එතකොට අවුරුද්දක විදිහට මේ ආධුර පුරුදු වීම නිසා දැන් කිම කිසිම පොට් එකක් නැමෙ කිව. කිම නිකන් වාහනේ යනවා. දවසක් ගානේ දවස් 10ක් යනවා නේද? පොඩි පොඩි ගාමෙන් අරගෙන අර පස්සේ ශරීරයේ ඉඳන් සකස් කරගෙන ඇතැම් විට මුලදී හොඳට ශරීරයේ නිරෝධය කියන්නේ මුලදී හදාගෙන පස්සේ හැමලෙම වෙන කරනවා. ඇතැම් විට මුලදී කික්ක තිරවට බැරි අය අස්සේ කාලෙන් ශරීරයේ නිරෝධය ගන්න පුළුවන් පස්සේ ඒක දිනම වෙන ආරම්භය. ඒ නිසා දැනිය අපට අවුරුදු 72ක් වෙනවා. දැන් හොඳට කිව්වාට ඍජුව ඉන්න තුනවා. ඇතැම් විට සමහරක් තනියම කරන දැන්නට පරිස්සම් කරන්න මූල් කරන්න බැහැ. කෙනෙක් නිසා හිතනවා. නම් කියන්නේ සමහර ගැන දින 10 පාරකටනම් දින ලංකාවේ මොකද වෙනවද දින 10ක් එක විතර දින 12ක් එක තියෙනවා විදිහට විදිහට දින 10ක්ම කතා කරන්නේ උදේ 4 ඉඳන් හැ නම් සමහර දක්වා එක දිගටම දින පාරකටනම් දින ලංකාවේ ඇතැම් විට දින ටික විදිහට කියතර ඉලගෙනවා ලැබෙන ගම ඇතැම් විට ඉරියව්වේ වාඩි වෙන ඇතැම් විට බොහෝ වෙලාවක් වාඩි වෙන තරක් දවසින් ලැබෙනවා බහන කරන්න ඉඩියව්වේ වාඩි වෙන නමුත් මුලින් මිනිත්තු උරුවෙච්චා එහෙම අත්ක තමන් හරියට කඩක ගන්නවා. එතන වැගිලි දුන්න අපිට අමාරු නම. يعني වීර්යයන් කියනගෙන උටෙන් මේ සතර ස්වභාවය ගැන ටිකක් අවබෝධ කරගන්න තිබුණා. මේ සංඝා දැඩි වීර්යයක් ඇතිවන්නට ඕන. බුදුහමෙන් කාරිකය සෝවාන් කියන මිනිහ ගැන. ඒ දෙන්නම අවුරුදු 120 මහරහතන්. සෝවාන් කියන එක ගැන බොහෝ විස්තර දැල්වා මිනිහෙක් කියන දනහ කරනවා. දුවෝ තහරේ නැහැ පුතු තහරේ නැහැ. පස්සේ කාලේ ගොඩක් දැනුනේ නැහැ ඒ නිසා. මේන මහරහතන් අවුරුදු 120 මහරහතන්. රාත්‍රී කාලයේ දස්කල පහරට නැමි තතු අතරගෙන සම්මන් කරමින් භාවනා කර වැඩිමින් කටයුතු කරනවා. සහස්ත්‍ර භවයන් අන්නම. සැල සාන්දරයේ ප්‍රාථමික කියන්නේ සිංගමනේ යටිකනේ. සාධිතයයි සාමාන්‍ය සමාජික කියන්නේ. අවුරුදු 120 මහන්සි. මහනර කොහොම හරි හත් කාලයේ අනිවාර්ය ප්‍රාර්ථන. එල්සා පිළිසෙන්නේ ධර්මයේ ප්‍රතිපල ගණිතය අපිට කියන ප්‍රධානයක් තමයි එකක් ඇටි වීදිය කියලා කියනවා. ඉවසීම කියන දොන. අනිතේ තමයි නිහ සමානිය සමදෙන්න කියන දොන. අපි ලොකුවට අපි දැන් හිතා විඳිනවා නම් මට මේ වගේ අධ්‍යාපන සුදුසුකම් තියෙනවා මම මේ වගේ අධ්‍යාපනයක් කරන්නේ මට මේ වගේ ආත්මාරක් තියෙනවා මේ වගේ සමාජ තියෙන හැකියාවන් ගැන දක්ෂතාවයන් ගැන හිතුවොත් අපිට මේ ධර්මයෙන් ප්‍රතිඵල ලබා ගන්න අවස්ථාව මම කියනවා එනිසා ධර්මයෙන් ප්‍රතිඵල ගන්න බොහෝ ඇත්තන් ඒ ධර්ම ප්‍රතිලාභයෙන් අදුම වලට ප්‍රධානමම අපිලා කියන්නේ නිස්සමාලිකම කියන කාර්යය එම් පුඩා රමේෂ් ඇවිල්ලා ආදර්ශ ගන්න තුන රාහුල හාමුදුරුවෝ පිළිගන්නවා. ඒ වගේම සරුත් මහත්මයා හරිතේ ගන්න. සරුත් මහත්මයා තමයි මොනවායි කඩේ දුන්නා තමතර කිව්වේ අත්‍යවශ්‍ය විදියට කියලා. මේ සරුත් මහත්මයා මේ හැමදාම රාත්‍රියේ දිනා ගන්න කලින් බලනවා අපේ හාමුදුරුවෝ දෙන්නේ කියලා. අපේ හාමුදුරුවෝ දෙන්නේ කියලා. අපේ හාමුදුරුවෝ අපාරා ළඟ තියෙනවා නම් මොහොත් ගන්න කිව්ල වැදගත් තමයි කරන්නේ. සමීපයේ අත්‍යහාමුදුර නැති අවස්ථාවකදී අත්‍යහාමුදුර දෙන්නේ කියලා බලන කිරිත බලෙන් බලන උන්වහන්සේ ඉන්න පැත්තට වන්දනා කරන ඒ පැත්තට නිසදාර තමයි සරුණාමුදුරට දෙන්නේ. දැන් අත්නන් විදිහට බලන්නේ නැගිටින පැත්ත මොකද කියන්නේ. හැබැයි මම මේ බලපෑම හොඳ නැහැ නේද කියලා ඒ පැත්ත හැරලා හත් පැත්තට නෑ බොඩට කියන්නේ. නමුත් ආර්ථික ජීවන පාඩක උත්සමයන්ගේ ලක්ෂණය විදිහට ඇයි සරුවත් ආමරේ මතලේ සරුවත් ආමරේ මුලින්ම නිර්මාණය කරන පැහැදුනේ අත්‍යවශ්‍ය ආමර දෙකින්නේ අත්‍යවශ්‍ය ආමරණ ගාමතාවක තමයි සරුවත් ආමර ප්‍රවාහනය අන්නේ ඒ ගුණය විතරක් තිබුණා නිසා ගුණයට ගන්න කර ගැත්තා දිනක් සරුවත් ආමරේ වහන්සේ සිවුර අඳලා වඩින සූදා අඳනකොට සිවුරේ කියලා දිම ගෑවනවා එතනමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමම අපි මේ කවර ජීවිතේ සාමාන්‍යයක් බවත් කරනවා. එනිසා දැන් මයිකල් බහනා වගේ කමඨාන් ගැන සඳහන් කරන විදිහම සිස්ටම් කරන්න තියෙනවා, සයනවා, අවශ්‍ය දෙවි නිදුන් කියනවා කරනවා. නිවියන විද්‍ය ගන්නම් ඉන්න සතිය දෙවෙනිම කරන්න පුළුවන් වෙනවා. නමුත් ආනාපාන සතිය ගැන මුලින් සඳහන් කරන විදිහ ඉරියව්වකින් හරි ඉන්න කතාවෙන් කියන්නේ නමුත් මේක නිසා කපුටි කරගෙන පස්සෙ හරි නම ආනාපාන සතිය සමාන්තරයට නතර කළේ කාරණා දෙකක් තියෙනවා. එක කාරණයක් තමයි ගණිත ප්‍රහණ ගත්තට පස්සේ හරිද සෞඛ්‍ය නිකන් දැනෙන බැරිලා අගන්නට ගැනීම දෙක පිළිගන්නවා. පොරොත් දෙකවල පහින් වෙනවා. ඒ වගේම කාරණයක් තමයි රාත්‍රිය අගත්තට පස්සේ ඉක්මනටම ඉක්මනට එන්න. ඒ නිසා අධ්‍යාපනික වශයෙන් හෝ වේවා ආධ්‍යාත්මික වශයෙන් හොලේ වාන්තිරි ගමනක් යන බලාපොරොත්තු වෙන කෙනෙක් ඇකිතා ආහාරාදී ආහාර ගැනීම අඩුකරන්න අපේ සාමාන්‍ය සිංහ ජනමාරයේ දෙයක කතාවක් වෙනවා. කොහොමද කියන්නේ? උදේ ආහාරය සහික් පරිණාම කියලා කියනවා. සාමාන්‍ය ආහාරය ඉන්නයි පරිණාම කියලා කියනවා. රාත්‍රි ආහාරය අමනාපයෙන්ම දෙන්නේ කියලා කියනවා. එයාත් මහරය වෙනවා. ඒ කියන්නේ රාත්‍රි ආහාරය අනුකිරීමේ ගැන අපේ සිංහල සංස්කෘතිය යන්නම් කතාවක් කියලා කියන්නේ. මේ අමුත්‍යක පිටාකේ කියන එක ඉන්නේ කියලා කියනවා. ඊට පස්සේ මේ කාන්තාව කියනවා ඔයිට වඩා හොඳයි බඩ කපාල කරන්න හොඳයි කියලා. එහෙම කියලා කිව්වා. මේ රාජ්‍යයෙන් ගන්න කරදර කරන බඩ හොඳයි බඩ කපාල කරන්න හොඳයි. එකා කියනවා මේ උදායි ආමුදුව. බුදුරජාණන් වහන්සේ කොච්චර නම් කරුණාවෙන් අපට මේ නිසමම දේශනා කරලා තියෙන්නේ. බුදුහාමර වෙනතින් වා බුදුටින් බාරගෙන ආශ්‍රනා කරලා තමයි අප කෙරේ ඉතාම කරුණාවෙන් මන්නේ නිවි ශික්ෂාපද ප්‍රදේශනා කරලා තියෙනවා. ඒ නිසා අනාගතයේ එළමෙන පුළුවන් කරදරවලින් කල්පියාමතුව තේරා ගැනීම අදහස් තමයි බුදුහාමුදුර වෙනි ශික්ෂාපද පාරවන්නේ. බැරිලා මේ ශික්ෂාපද වෙනුත් පරි වර්තමාන කාලේ මේ අතන සාර්ථක සාමනාන්තික ධර්ම කියන්නේ නෝ. ඉතලත් ඇවිල්ලා නොයෙක් කරදරන මොහොමනක් හදේනවා. නැංගිලා සාමුරුවන්ට යම්නම් දේවල් වලින් ඉදහස් කරන කරුණු කියලා තියෙනවා ප්‍රධාන අහපත්ති කියලා ගම්මැක් ඉස්සවද කියනවා. නමුත් මෙතන විකාර පොදින ගැන එහෙම විලාන අහපත්ති කතාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ කාරීකේ බොහෝ සාමෙන් වහන්සේ එක විලායි වන්දර පිළිකට ඒක පත්තික කියලා තමයි බෝධි සම්මන්නේ. ඒක පත්තික කියලා කියන්නේ. දැන් ආදී වුණා කරණ මාත්‍රි බොහොම සම්මන්න මහත්තයා බලගන්න ඉස්සෙල්ලා. හැබැයි මෙතන දැන් නැහැ. ඊළඟ පස්සක් පාරටම ජවයන් අටා බැඳගෙන ඉන්න පාස් යන පරිණාම 10 විතර දානවා කරනවා. හැබැයි ඒක වෙලාවක් පරණන්නේ. හැබැයි මේක වෙලාවක් පරණ ලියන දුන්නත් නෑ. දැන් තුන්නේ ලක්කෝ ඉතලයි සමානය පරණ ආහාරය ගන්න මේ පිටු එතනයි ආරම්භය කියලා. නමුත් ඒකට වුණා මේක ඉතාම අනිත්‍යයක්. ඊට වඩා වැඩි ප්‍රදර්ශනයක් ආරම්භෙන්නේ. එනිසා බුදුහාමුදුරුවෝ කියන්නේ බොහෝ සමාන දෙකේ ඒකපාරට කියන්නේ. හැබැයි උදෑසනට කෙටි ආහාරයක් ගිලම් පන්ටක් ඇතරෙන් ගියක් ගුණ කරනවා කියන සාම සාමි මොහොතේ බල කරනවා කියන ආහාරයක් එක තියෙනවා. බුදුහාමුදුරුවෝ එක තිබිලා තියෙනවා බුදුහාමුදුරුවෝ ඇඳුම් කන්ද රැඳී ආරම්භක පහක් නැහැ. විශේෂයෙන් ආධ්‍යාත්මික ජීවිත ගැන කෙනෙකුට මෞවතින් මෞවතින් ඉගෙන ගැනීම වැදගත් කියන්නේ ලෝකේ පිළිආදින්නේ කාරණා. හැබැයි පිළිතුරු බුදුදහම ගැන කතා කරද්දී බුදුදහම ඇතුළේ අපේ පාරක් කරන කරවන්නේ මේ යන්නම් හද තියෙනවා. මේ පටවලට නිශ්චි සාර්ථයක් කියන භාෂාවෙන් දෙන්න බැරි වචන තියෙනවා. දැන් ධාර්මයන් තමයි නිශ්චි සාර්ථක වචන. සූත්‍රවල ඉදිරිපත් වෙන අතන කාරයන් තමයි නිබ්බිදා බහුලෝ කියන. නිබ්බිදා බහුලෝ වාක්‍යයන් කියන. මේ නිබ්බිදා කියන වචනයෙන් සිංහලට පාලිය පරිවර්තනය කරගෙන සිංහලට හරියටම කියන. නමුත් සිංහලෙන් සාමාන්‍යයෙන් හරියටම කියන්නේ සිතේ එන දොන ස්වභාවය. නමුත් මේ තේරුම ඇහිලා නිබ්බිදා කියන වචනේ තේරුම. නිබ්බිදා කියලා කියන්නේ හිතේ ප්‍රබෝධමත් ස්වභාවයෙන් යමක යථාර්ථය දැනීම තුළින් ඇතිවන ස්වභාවයකයි නිබ්බිදා කියලා කියන්නේ. එනිසා ජීවිතය ගැන, අර කාන්තක ගැන, සසර ගැන නිබ්බිදාවක් හරිගිනිය මතක කරගන්න කියලා කියන්නේ මූමනේ දොනස යුක්තව නිකට රට තියාගෙන කරකිරුම ඇල්ගරම් ස්වභාවයෙන් තියෙන්නේ. එතන ආනි භාෂාවේ කියලා සමහර පද චින්නක පරිවර්තනය කරනකොට ඒ නිශ්චි තර්කයේ දෙන්න බැරි වෙනට කාලි වචනයක් අපි දැනගන්න ඕන. ඉවෙන් වචනයක් තමයි දුක්ඛ කියන එක. දුක්ඛ කියලා සූත්‍රවල ආනි භාෂාවේ සූත්‍රවල සඳහන් සම්බන්ධන්නේ සාමාන්‍ය අපි කියන්නේ දුක කියලා. ඉංග්‍රීසියට සාමාන්‍ය සමහරයි පරිවර්තනය කරන්නේ සබරි කියන. නමුත් මෙන්න මේ සබරි කියන එකෙන් අදහස් වෙන අර්ථය වෙනුයි සැබෑ ඉංග්‍රීසියෙන් දුක කියලා කියන්නේ. ඒකට සමහර විදුතම පාවිච්චි කරන්නේ අන්තර්ජාතික වෙනස් කියලා. ඉංග්‍රීසියෙන් කියන අඳුරුති කියලා පහේ කියලා. ඒතකොට දුක් කියන පදයෙන් විතරක් මේ පාළියේ තියෙන වචනේ සැබෑ තේරුම සිංහලෙන් කියන්න බැහැ. එනිසා එවෙන සම්මත දෙයක් වාක්‍ය කරගෙන කරන්නේ කිහිල්ල කිහිල්ල අන්තිමට ධර්මයෙන් පිටතට වාස්නාක් තියෙනවා. එනිසා ධර්මයන් සංවරදී අතුරු ඉහිමට පරිවර්තනය කරලා තේරුම ගන්නකොට දැනන්නේ කොහොමද? නමුත් සමහර සංවරදී සූත්‍ර පාඩ කිහිපයක් තේරුම් ගන්නට අවශ්‍ය වෙන මොහොතේ අර මූලික අරහත් අපින් දෙලින් ගන්නවා. එතන ඉගෙන ගන්න තැනකින් මම දැන් තෝරනවා. අනේ මේ මොකද කරන්නේ? මම කරන්නේ කියලා යන සංගණන නැති තවත් ලක්ෂණ කිහිපයක් තියෙනවා. අමාන කරන මම පස්සේ ඔයාලා කියන්නන්නේ. අන්දන්නේ කර්ම තියෙනවා. අද පිළිතුරු අද අපේ මේ ප්‍රධාන කරන කාර්යයන් අලිපින කලන වලට අමතරව අපි ප්‍රධාන මාතෘකාව ගැන සාකච්ඡා කරන බලාපොරොත්තු වෙනවා මාගෙන් කියන්නේ අපි මේ පිළිතුර දෙක ගැන බුදුදහමේ පිළිපින මාතෘකා ප්‍රධාන මාතෘකාව ගැන සාකච්ඡා කරනවා අපි ශ්‍රද්ධාව ගැන ධාර්මය ගැන සීලය ගැන සම්මාදිට්ඨිය ගැන හේතුඵල ධර්ම ගැන මියාත විවිධ මාතෘකායන් ගැන කරුණු සාකච්ඡා කරනවා. ආදිනිය අතරේ අපි විවිධ කටයුතු කරුණු සාකච්ඡා කරලා ආරම්භයේ වෙන මාතෘකාවක් අරගෙනයි අද අප කරුණු ටිකක් මේ අන්න පැහැදිලි කර දෙන්න බලාපොරොත්තු වෙන්නේ. දිනුතුමේ ධර්මයේ කියන සංකල්පය ඉගෙන ගැනීම මුලින්ම බුදුරජාණන් වහන්සේම අනාවරණය කරපු දෙයක් නේද? ධර්මයේ කියන ඉගෙන ගැනීම මේ අපි ජීවත් වෙන සමය ගත්තා බුද්ධෝත්පාද කාලය ගත්තා බුදුහාමුදුර ලෝකේ පහළට හරිනු ඉන්දියාවේ පිළිච්ච බොහෝ දර්ශනවල විශේෂයෙන් හින්දු දර්ශනයේ ආරම්භ අවස්ථාවෙන් තරඟ උපරිෂ්ඨ යුගයේදී බොහෝ දෙනෙක් කර්මෙන් හා මනසින්පත් දෙකින් දෙකක් කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ මේ කර්මය කියන එක වඩාත්ම විස්තරාත්මකව වර්ණන ගැඹුරට ගිහිල්ලා අපට වඩාත් පැහැදිලි කර දුන්නා. බුදුරජාණන් වහන්සේගේ කාර්ය ලෝකේ කර්ම ගැන කතා කරනවා. කතා කරලා පිළිතුරේ බොහෝ දෙනෙක් කර්මය කියන මාතෘකාව සාකච්ඡා කරන්නේ ආත්මවාදය හදනම් කරගෙන. ආත්මවාදය හදනම් කරගෙන. මොකටද ආත්මවාදය කියලා කියන්නේ? මේ පුද්ගලයාගේ අභ්‍යන්තරයේ නවිනත් මෙයන් දිගින් දිගටම ලොස්ෙන් තියන ස්ථාවර දෙයක් තියෙන මානෙම. ඉස්තර ස්වභාවයක් තියෙන මානෙ කියලා හදන විමත තීනයි. මේ කර්මයේ කියන සිද්ධාන්තය විග්‍රහ කරන්නේ බුදුරජාණන් වහන්සේ පානි. දැනුම් කැටන්නේ ඇති මේ බුදුරජාණන්ගේ ධර්ම කර්මයන් ආරෙන් අපි බොහෝ දෙනෙක් කර්මයේ විස්තර කරන්නේ සැබෑටම වැදගත් මේ ආත්මවාදී මනසේ නාමය. දැන් මේ අපි ප්‍රශ්න කිහිපයක් අහුවත් බැරි වෙනවට ඒක අපිට හොඳට තේරුම් ගන්න ඕන. දැන් අපි කෙනෙකුගේ ගැහුවටින් දැන් අපි යන්ති කර්මයක් කරනවා. ඒ කර්මයෙන් කරපු අපි අනන්තයේ ඒ කර්මෙ නිමිනවා. ඒ නිමින අපි කරන්නේ අදාළ කරන කාර්යයේ විපාකයක් නැත්නම් ලැබී කරපු කාර්යයේ විපාකයක් අදාළ වෙනවා. ඒ අදාළ කාර්යයේ ඉන්නේ අපි අතීතයේ අපමණ කරේක. අපිම කරපු කාර්යයේ ඉන්නේ. යම් කෙනෙක් ඉවත් කරගෙන බයන්නේ වගේ. අතීතයේ කරපු අපි මේ කාර්යයම විදිහේ කියලා කිව්වද කියනකනේ ඒකයි කරන්නේ සංකල්පය කියන්නේ. ඒ වගේම ඒ පුද්ගලයන් නැගෙන වෙන කෙනෙක් මේ කාර්යෙ ඉන්න විදිහට ගන්නත් ඉන්නේ. එතෙන්දී අයිතිවාසිකම් මුඛ්‍යද දෘෂ්ටිය. එනිසා මේ සඳහා මෙලින්ද ප්‍රශ්න වලින් පස්සාස්කාරණ ග්‍රන්ථවල කාරණයක් සඳහන් කරනවා නැත්නම් ස්ටෝර් එකේ සාධන ඔක්කොම. ඒ පුද්ගලයන් නැගෙන වෙනත් කෙනෙකුත් නෙවෙයි. එතකොට අතීතයේ karma කරපු මමයි දෙයක් කරගෙන ඉන්නේ කියලා පිළිතුර අපේ ඉතින් යකින් යම් පිටුලක් වෙනවා. ඒ කර්මය කරපු මමයි වෙනස් මානසිකින් මමයි මෙහෙන්නේ කියලා හිතාගන්න වෙනවා. ඔය පිටුව ඒ පිටුවල ඉතේ තියෙන කම්පිතින් වලට ගියා ගන්න බෑ. සෝවන් නැත්නම් බෑ. සංකල්පෙදි පුරගන්න බෑ. ඒ වගේම යම් කෙනෙක් හිතනවා නම් ඒ අතීතයේ කරපු කර්මය කරපු කෙනා දෙවියන්ගේ වෙනස් කෙනෙක් කියලා හිතුවා. ඒකයි තමයි ඔස්සේ දෘෂ්ටියට ඒ දෘෂ්ටිය පැහැ ගන්නවන සංකල්ප දෙකේ විදුරු කිරීම තමයි. මේ මාත දෙන්නම ලැබෙන්නේ. ඒ නිසා ඒ තැන හේතුඵල ධර්මයේ පිටහාසියක් ක්‍රියාවලියක් කළා. අද මේක ප්‍රතිපන්නයේ ශාස්ත්‍රයක් වෙනිනවා. නමුත් මේ විදිහකට තමයි මේක පිළිතුනේ. එදා මේ ප්‍රතිපන්න ප්‍රයත්න කළා. එදා මේ විදිහට හයක් අද වෙනස් වෙනවා. ඒ දෙකම වෙනස් කළා. නමුත් මේ අතරේ එක්ක සම්බන්ධතාවයක් තියෙන නැත්තේ නැහැ. මේක පස්සාස්කාරික මායාවේ ග්‍රන්ථවල සඳහන් කරලා තියෙන්නේ ආලේ විඥානය කියලා. මායාවේ සඳහන් කරන්නේ එක ආලේ විඥානය කියලා. නම් ඒකෙක සැකකට සමහර අය අර බුදුදහමෙන් ප්‍රතික්ෂේප කරපු ආස්වාදයේ වෙනස් විදිහකට පිළිගත් වාස්තාවක් සඳහන් වෙනවා. එතන මෙන්න මේක තමයි අපිට දැන් මේක යම් යම් හැදකාලි කරපු පරිවර්තන වලින් අපිට දැන් ගත දෙයක් තමයි. එතන මේ සමහර අය මේ ඉස්සෙල්ලා බව යම් යම් හදිසි අනුසර වලින් මේ කියනවා. ඒ හදිසි අනුසරින් මේ කියනවා සායික යම් කිසි ශරීරයේ ස්ථානයක සිටියම අනුකූලක් වුණා නම් දැන් අපි කියමු ගියාම අපිට මේ ඉස්සෙල්ලා අපේ රෝ ඉස්සේ මොහොන යම් කිසි විකෘතිතාවයක් තිබුණා නම් එතෙන්දී මේ විකෘති ස්වභාවය යම් කිසි ප්‍රමාණයක ක්‍රියාත්මකාරී හැදිරෙද කියනවා. තමයි අහන්නේ. එතෙන්ද උපදම් කියලා කියන්නේ තෝරේ ඒවා කියලා. මෙන්න සම්බන්ධතාවය කියලා කියනවා. එතකොට අපි කියන්නේ ශරීරයේ සම්පූර්ණම ගැටගල තියෙන. ඒ ශරීරයෙන් සාධනය කරනවා. එතෙන්ද බොහොම දානක් කරලා දැන් පොළොට පස්සට ගෙවලා තියෙනවා. ඒ නිසා එතන මැදින් ගෙවලා දෙවල ගිහිල්ලා. ඒ අනුකූලව පස්සෙන් හේල් වෙච්ච පුද්ගලයා හොව බාන්න හොස්සියන ක්‍රියාව කරනවා. අපේ හිතේ දෙත නැති වෙච්ච සිතුවිලි එතනම නිරුද්ධ වෙලා තියෙනවා. දැන් මේ කවුරුත් කිය ගන්නකට පස්සේ ඉපදෙන්න කෙනා වේවි. මෙතන සබහායක ධාරයේ බලකරන කියන සම්බන්ධයක් තියෙනවා. ඇතැම් දෙක හතරක් කියන්නේ ගැස් එක අඳ කරන්නේ. ඇතැම් තාමවත් කියන අහකට කලින්. ඇතැම් දෙක කල්ප ගානකට පෙර කරපු මේ සිත් තියෙනවා. දැන් මෙතන හේතුල තියෙනවා වාහන් කියන හැදියනවා. නම් වාහන් කුත් වෙනවා. බාහිර වර්ණකෙනෙකුට තියෙන අපිට හැ තියෙනවා කියලා. නමුත් අපට දැන් දුක් වෙන්නේ නැහැ. එතන මෙතන යම්කි කෙනෙකුට මන කාවාදයක් තලන්නම්. හදිස්සියේ හොඳට හිතෙනුට බාධාවක් තලන්න පිළි භාවයක් ඇති කරගන්නම්. එතෙන් ආත්මවත් කියන අනක පස් කියලා දැන් මෙතන. මනසක් තමයි ගලවෙන්න නැත්නම් හන්දේ නැන්නේ. හන්දේ ගන්නේ නැත්නම් ඊළඟ අනිත් පැත්තෙන් වෙන කාවාදයක් එනවා. මොකද වෙන්නේ? ඉතිරියයි කියන එක තමයි අතුවා වදන් වෙනවා. මොකද කියන්නේ? ඔය ඉතිරියට කතා කරන්න බැහැ නේද? කතා කරන්න බැරි වෙන මොලේ කිව්වොත් තමයි පිටිපිට. එතකොට මෙන්න මේ විදිහ ආපාද අපි ඇතිවන්නේ පිළිතුරේ හරියට බලන්න ඉන්න. එතනින්නම් මේ ඉස්සර කාලක කලින් දීපු දේක හෝ භවනාවක් හෝ සීලේ කන්නෙන් කැටියට බොහෝ කරකටපත් යාන්ත්‍රකම් අපට ලැබෙනවා. උත්‍රාස්තර දෙකතර මේක බලන්න තියෙනවා. මෙන්න මේ තත්ත්වය අද කෙනෙකුට නැති ඉතාම සංකීර්ණ දෙයක්. බුදුහාමුදුර සඳහන් කරනවා අතින් තියෙන කාරණා කිහිපයක් ගැන. අචින්තය කියලා කිව්වහම කෙනෙකුට හිතෙනවා විකන් මෙපාදික බුදුහම කිව්වද කියලා. මාතක කියන විදිහට බුදුහම විකන් පාකට කිව්ව නෙමෙයි. බුදුහම කියනවා ඒක අවසන් කරන බැරි පරම පහ කියන ධර්මයේ සඳහන් වෙනවා. ඒ කරුණ එකක් තමයි අම්ම ඥානය කියන එක. කරදේ ගැන සිතන අවසන් කරන්න බැහැ කියන එක. යම් කෙනෙක් මේ මරණ ප්‍රවාහය ගැන විතර අවසන් කරන්න කියලා හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්නේ කියලා උම්මත් කෙරෙනවා කියලා සඳහන් කරනවා. ඒ තරම් ඉතාම අන්තිම කියන්නේ කරපනා කරන්න කියලා මේ. නමුත් මේක කියලා වැඩි නෑ බෑ කියලා එකපැත්තට කියන දුන්නාම දේශනා කරන්නේ තාක්ෂණික දේශනා කරනවා මොකද? කම්මස්සකෝන්දී කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දු කම්මකරණෝ යම් කම්මන්තේ සාමී කල්යනාංගා පාපකන්දා කම්මදායාදෝ පරිස්සාමීතේ අපේ සංස්කෘතියකට අබන්දී කර්මයේ දායකම කැත්තේ කියන එක කර්මයේ සොකියම කැත්තේ කියන එක කර්මයේ මහාගේ ඥානය කියන එක නිතරම මෙලි කරන්නේ කර්මයේ තරම් නැහැ කිව් කර්මයේ නවාදෙන් කැවුනේ කර්මයේ තමයි අපේ සැබෑ දායකය කර්මයේ තමයි සැබෑ අපේ විතුරා එනිසා විනන් සිනුතුනි මුදුරගන්න මහා සේකාව සුභ කියන මානසී. සුද්ධ සම්බන්ධ කෝත්‍රේ රාම මේ සුභ කියන මානසී ආ මුදුරගන්න මහා සේන නැරිලා. බුදු ආශ්‍රමයේ ප්‍රශ්නය තමයි. මුදුරගන්න මහා සේ ලෝකේ සමහර අය අල්පාරිස් කරයි. එකතරා ජීවත් වෙනවා. ඒ වගේම මුදුරගන්න මහා සේ තව සමහර අය ඉන්න බොහෝම ජීවත් වෙනවා. දීවිදී දේවයන් තම සමහර ඇවිල්නවා බොහෝම පාඩයි බොහෝ ආබාධිත විපදිකයන් නම් තව සමහර ඇවිල්නවා අල්ප ආබාධයි නුවන් නිරෝධි ඒ වගේම තව සමහර ඇවිල්න දුරවන් නැහැ එක්කෙනෙක් ප්‍රශ්න බහරයක් නැහැ දැක්කහම ඒ වගේම පුදුරයන් මහත් තව සමහර ඇවිල්න වන්දනා කරයි ඒකම හරි ප්‍රශ්න නැහැ ඒ වගේම තව සමහර ඇවිල්න අල්පේ සාක්ෂියයි තවත් අහරයි නම් හිතන්නේ. ඒවත් ඉතින් අපි අහරයි ඉන්නවා අල්ප භෝගයි. දැන් බහනේ බොහොම ටිකයි තියෙන්නේ. තවත් අහරයි නම් මහා භෝගයි. දැන් බහනේ හුවක් තියෙනවා. ඒ වගේම ලෝකේ සමහරයි ඉන්නවා නීච කුලවල ඉපදින්නේ පහත් කුලවල ඉපදින්නේ. අනිත් පැයේ අවමානිත අදවලට බහින එක කුලවල ඉපදින්නේ. තවත් සමහරයි උච්ච කුලින්න. අනිත් පැයේ සම්මානිත ගෞරවයට අස්මාර්ථයේ විමිත යරිදාන සීන කමිටතාවය. කර්මයේ තමයි මේ ලෝකයේ පුද්ගලයන් සීන ප්‍රණීතවයෙන් බෙදෙන සුබකේ කියන. එනිසා මෙන්න අල්පායස්ක හෝ වේවා, දීර්ඝායස්ක හෝ වේවා, අල්පේසාත් හෝ වේවා, සීසාත් හෝ වේවා, දුරවර්ණ හෝ වේවා, සුවර්ණ හෝ වේවා යනදී මේ විඥාන වේදයක් ලෝකයේ තියෙනවා. ඒ බ්‍රහ්ම වේදයේ විවිධ කාර්යද කියන පුළුවන්. ත්‍රිකෝල බලකයන් තියෙන පුළුවන්. දෙමෝ කැන්දේ සම්බන්ධතාවය තියෙන පුළුවන්. නමුත් මේ කියන්නට වඩා වෙන මේ ප්‍රධානම කාර්යය තමයි මොකද? කර්මයේ කියන කාර්යය. අපි අතේ ඉති කරපු ගන්න කර්මෝල බලකයන් තමයි තියෙන්නේ. එනිසා මෙන්න මේ කර්මයේ බලකයන් දුහාඳුරෝන් ඉතාම නැමේ ප්‍රත්‍යක්ෂ කරගන්න. සුල්ලකම් විභාග සූත්‍රයක් එක්කම ඊළඟට තියෙන සූත්‍රය තමයි ආජීවනිකායේ මහා කම් විභාග සූත්‍රය. දැන් මේ සුල්ලකම් විභාග සූත්‍රය සඳහන් වෙනවා අර්ථායිස්ක ගැන හේතුම කටි කියලා. සත්ව ගහක ඥානෙ සිද්ධ කරොත් මේ අර්ථය වෙනවා. සත්‍යයන්ට මෛත්‍රී කරුණා දැන් ජීවිතයෙන් ගන්න වෙනවා. මේ වගේ එකිනෙක කාරණාවන් කිහිපයක් කරා. ඒන්නේ කර්ම වල සමගාමී විපාක ලැබෙන ස්වභාවය ගැන සඳහන් වෙනවා. එහෙම කියන අතරේ තිබෙන තවත් විශේෂ කාරණයක් ගැන මෙලෙස කලින් ස්වාමීන් වහන්සේ දේ කරුණු ගැන සඳහන් කරලා තියෙනවා මහා කර්ම විභංග සූත්‍රයේ යන කරුණු හතරක් ගැන. මේ කර්ම හතරක් අප දැනගන්න ඕනේ. මොනවද මේ කර්ම හතර? බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා සමාන කරණ තියෙනවා අබක්බන් අබක්බාස්සන් අයහපත් දේවල් කරලා දුක ගාමී තැන්වල ඉපදෙන අය ඉන්නවා. අකුසල් කරලා දුක ගාමී වෙන අය ඉන්නවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් ඒ අතරින් තියෙනුනේ අපාපයන් බාපයන් කියලා කාරණයක් තියෙනවා. අකුසල් කරලා දුක ගාමී වෙන අය ඉන්නවා. අකුසල් කරලා දුක ගාමී වෙන අය ඉන්නවා. ඒ වගේම සම්මිනී කාර්යයන් තමයි බාපයන් බාපයන් උසන් කරලා ප්‍රතිකාර කියලා නැහැ නේද? දැන් එතන ගැටලුවක් නේද අපිට ඒක අකුසල කරලා දුකට ගාමි නැහැ. ඒ වගේම තව සමහර හැන්දෑමක් ඉන්නවා අකුසල කරලා දුකට ගාමි නැහැ. ඒ වගේම තව හැන්දෑමක් ඉන්නවා අකුසල කරලා දුකට ගාමි නැහැ. තවත් හැන්දෑමක් ඉන්නවා කුසල කරලා දුකට ගාමි නැහැ. දැන් මෙන්න මේ කාරණා ගැන සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ මහා සම්බුද්ධ සූත්‍රයේදී ඇතැම් විට අවිඥාලාදී සමහර අන්‍ය සාසනවල සමහර ඍෂිවරු මුනිවරු ඇතැම් විට ධ්‍යාන පදවාගෙන සුතුම පාප ඥාන ලබාගෙන මෙන්න මේ අකුසල කරලා ඇතැම් දුගතිගාමී සත්‍යයන් ගැන දැකලොම් කියනවා අකුසල විපාක නැහැ කියලා. ඇතැම් විට කුසල කරලා දුගතිගාමී නැහැදී අපලයන් කියනවා කුසලේ ඥානවත් නැහැ කියලා. මේ වගේ දැරේ මතවල් වෙනවා ඉතින් ඊවර සැක්කන් ඕකමෙන් දැන් කියලා මේමයි ඉවරදී අනිත් සියල්ලත් වැරදි කියන මතවල් වල වෙනවා කියලා සඳහන් කරනවා. බුදුහාමුදුරේ සඳහන් කරනවා කවද ආත්මෙ විදි වැරදි මත යන දෙන්නේ නැහැ කියලා. ඒක වැරදි දෘෂ්ටියක් කියලා සඳහන් කරනවා. ඇතැම් විට පිටින් අකුසල කරලා සමහර වෙලාවට දිනාන සුබදිනා වෙනවා. අකුසල කරලා කොහොමද සුබදිනා වෙන්නේ? ඇතැමිට මුල් කාලය අකුසල් කරාට පස්සේ කාලය අකුසල් සියල්ල සමහදාගෙන ආනන්තරය පාප කරගෙන හැර අනිත් අඩුපාඩු සියල්ලම සකස් කරගෙන ඇතැමිට අකුසල් කරන අනිත් කයට වඩා බලවත් උපදහම් කරලා සමහර අය අකුසලේ යටපත් කළ කුසලේ බලවත් කරලා සුගතිගාමී වෙනවා විතරක් නෙවෙයි ඇතැමිට සමහර අය විනාශ ස්වභාවයෙන්ම නිවන් දැකලා නැහැ කියනවා. අඟුල මාර ගන්න නැහැ. නමුත් ඒ සියලු තම කලින් කල ආනතර කර්ම විපාක දෙන තොර නිසා ඒක තමයි සම්මනියාමය. ඒ අනුව අදත් අදත් දුක් වෙනවා කියලා ඒ නිසා මේ පස්ස කරපු කුසල ධර්ම විපාක අනාගත ලැබෙනවා නෙවෙයි නේ. නමුත් ඊට කලින් මේ ආනතර කර්මයේ බලවත් සම නිසා අර කුසල කරපු අය කැතෙන් ලාක්ෂලී ඊට කලින් කරපු අකුසලයේ බලවත් සම නිසා සම්හයත්තම් දුකට ගාන වෙනවා. කර්මයෙන් ලැබෙන විවිධ කරුණු ගැන අපි විවිධ අවස්ථාවල ගහලා තියෙනවා. අපි ඇතර ඒ කර්ම අතරින් අපි විශේෂ කර්ම කිහිපයක් ගැන අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සමහර අවස්ථාවලදී පිළිතුරු මේ කර්මයෙන් කියලක විපාක දෙන අවස්ථාවේ කර්මය ගැන හරි අවබෝධයක් ලබා ගන්න අපි අපි දැනගෙන ගැන යම් විදිහක අවබෝධයක් ගන්න ඕනේ. කර්මයේ කියලක පිළිතුරු විපාක දෙනවා වෙනකොට ඇතැම් විට මේක අපේ ඉන්ද්‍රියන් වලට ලක් වෙනවා. ඇතැම් විට ඒ සමගම අපට විපාක දෙන්න ඕන අවස්ථාවලදී සමහර විට මේ අපේ ඉන්ද්‍රිය වලට මේ ගෝචර වන්නේ අනිත් පැති ඉන්ද්‍රිය වලට. මේ සිවිල තේරුණා ගන්න. උදාහරණයක් බලන්න ලෝසක හාමුදුරුවෝ පිටපාතේ වැඩම කරනවා. ලෝසක හාමුදුරුවෝ පිටපාතේ වඩිනකොට පාත්‍රයෙන් අරගෙන දානෙද ගන්න නැහැ කියලා පෙන්නේ. පාත්‍රයේ පිළිගන ධානය කියලා කියන්නේ. නමුත් උන්වහන්සේක පාත්‍රයෙන් කිසිම දෙයක් නැහැ. එනයි දෙදන් හැටියක් නේ අර දේනේ වාගේ අරගෙන යන්නේ. අපි ඉතේ කරපු බලවත් අපසලේ විපාකයෙන් එවිදෙන්නේ උන්වහන්සේ. ඒනි සාන්ති මොහොත දක්වා උන්වහන්සේට නිර්යාහාරයක් ලැබුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි කර්මයේ බලවත් සමගින් සම්මහන්සේ ගිහි කාලේ මුළු ගමක්ම ගමකටම මේ අකුසල අකුසලයේ යුතුය සුද්ධිලයාගේ බලකම ලැබිලා තියෙනවා. ඒ නිසා ගමින්ම මේ කුක්කේ රැයින් කරලා පුඩා කාරණා. මවක කියන කාලෙම අම්මම ගමින් හරි කරා. ඒ තරම්ම ගමකටම හානියක් කරන නිර්හාරෝණ ගමක් නෙමෙයි. ඊට පස්සේ අම්මට එන්න යන්නේ නැති කියන්නේ දරුවෝ වෙති නායක ප්‍රශ්න. දරුවත් එක්ක ගමන යනකොට ලැබෙන ඊට පස්සේ දරුවා ගෙදර ඉඳලා තමයි ගමනේ ගිහින් අම්මා අරගෙන ඇවිල්ලා මෙතුන්. මේවාගේ ස්වභාවයන් කියනවා කියලා. ඒ වගේම පුදුලයන් ආශ්‍රයේ කාර්යයේ කොන්න දාන කියලා හඳුන්වන්නේ. මේ සංහාරයේ වෙන කොන්න දාන කියලා හඳුන්වන්නේ. මේ කොන්න දාන කියන පාරිභාෂයේ අර්ථ දැනකට වරිසනන් වරිණ නැහැ දෙන්න. බලාගෙන ඉන්නකොට පේන්නේ මේ පාරිභාෂයේ ළඟම කාර්යාවක් ඉඳලා තියෙනවා. ඉතාලි ක්‍රෝධී කාණ්ඩව මේ පාරිභාෂයේ යන්නේ නැහැ යනවා වගේ පේන්නේ. නමුත් මේ පාරිභාෂයේ මේක පේන්නේ නැහැ. ඒ නිසා ගන්න හැම දෙයක්ම මේ ස්වාමීන් වහන්සේ විග්‍රහ කරනවා මේ ස්වාමීන් වහන්සේ දුක් කියලා කෙනෙක් බලන්න මේ සැකක නම් කරගෙන ඉන්නේ. නමුත් හැබැයි මේක වෙන්නේ නැහැ. මොකද මේක හේතුව. අතීතයේ මේ ස්වාමීන් වහන්සේ මිට කලින් ලෝකෙ වැඩසිටිය බුදුරජාණන් වහන්සේ ආශ්‍රය බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ එක්තරා ඉතාම පහතින් වාසය කරපු ස්වාමීන් වහන්සේලා දෙදෙනෙක් හිටියා. ඒකයි අවුරුදු 40,000 විතර අලුත් කාලයක්. අවුරුදු 20,000ක් නම් කිතුවත් මහානකම් කරපු මේ ස්වාමීන් වහන්සේ දෙන්නා එක්තරා අවස්ථාවකදී ඈත දුර ගමනක් කරගෙන ගියා. මේ ස්වාමීන් වහන්සේ ගැන නම දැනගෙන යන එකට බයයි. කර්ම සම්මිතින් ඉතිවත් දෙන්න. මේක දැක්ක එක්තරා දෙවිදෙනි. දැකලා කල්පනා කරා බොහොමාරණේ සමගින් අපි කරන්න ඕනේ. දිනක් මේ ස්වාමීන් වහන්සේ ගැන ඉතාම ටික ගමනක් මහානක වැඩි නමක් අහද්දී එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා මට පොඩ්ඩක් බැහැර යන්න ඕනේ කියලා. මැටි පිළිගැසෙන සංඛ්‍යාමාන විතර සමාන කරනවා. කියන්න මේ ස්වාමීන් වහන්සේ කැලේට ගියා. කැලේට ගිහින් එනකොට මේ දෙවියන්ට ගැටලේ මනුස්ස දෙවියන් අරගෙන කාන්තාවක දෙවියන් අරගෙන දුක් විඳ ගැ හැසිරුණා වගේ දක්වමි. ඒ සඳහා මේ විදිහට හැසිරෙමින් අර කැලේ ඉඳලා ස්වාමීන් වහන්සේත් එක්ක එළියට ඇවිදින්න තියෙනවා. දැක්කෝ. ඒ තරපාණි මහන්සිය මේක දැක්කේ අනිස්මාන මහන්සිය මේක දැකලා විදිහට ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේ ටිකක් ප්‍රමාද වෙනකම් අතාරේ ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ දුක් දැනගත්තා. අර පන්නාගේ කිසිම විදිහේ වැරදි කරලා දුන්නේ අර ඌටේ ඉන්න අර දෙවිය දැක්කම. ඊට පස්සේ අනිත් එළියේ ස්වාමීන් වහන්සේ මේක දැකලා කියනවා වහන්සේ ලොකු අරගංගලා වහන්සේ දුක් දෙන්නේ මම මෙච්චර කල් ඉඳන් වහන්සේ තම ජීවත් වෙන කියලා බලන්නේ මේක කරලා මොකක්ද කරන්නේ කියලා සනාහ කළා. ඊට පස්සේ කියන මේ ස්වාමීන් නෑ ස්වාමීන් ආගයන් කිසිම වැරදක් කළේ නෑ. පන්නා කිසිම වැරදි කරලා හිටුනේ නෑ කියලා. සංගේ ආත්මගේ කියන බලවත් අකුසලයක් කියන මේ දෙයයන් වෙන කරන්නේ. ඒ නිසා මේ දෙවියන් යාත්‍රා ඉදිරිපත් වුණා. ඉදිරිපත් එක මේ ස්වාමීන් වහන්සේ වදන්නේ මමයි මේක කරේ කියලා. මේ කාරණාව සංඝයා ඉදිරියේදී අර දෙවියන් ආත්මගේ දෙයක් කරගෙන යන ප්‍රකාශ කරනවා. යාත්‍රායේ ස්වාමීන් වහන්සේ නුඹ පිළිගත්තා. නමුත් අර ස්වාමීන් වහන්සේලාගේ තියෙන අතර තියෙන සමගයට කලින් පිළිවෙත් සමගයේ දෙකෙන් තිබුණා නැහැ කියලා මෙන්න මේ අපකලියම ඇතුළේ තියෙන දේවල් බොහෝ කල්පක දිගාන වුණා. නමුත් උසස් කර තිබෙන කෙනෙක් මේ සම්බුද්ධ ශාස්ත්‍රයේ මහාන වෙන්න පිළිවෙත් සාමන මහත්ය කෙනෙක් මේ සාමන වහන්සේ මහාන වෙනා යන්නේ අද දැන් ආරම්භ යෝගයක් තියෙන ගමන්. දකින්නේ දැඩි අපකතිය ලබන නමුත් මේ සාමන මහත්ය රහත් වුණා. රහත් වෙනා දෙතර අර රෝගේ නැති ගියා. මෙන්න මේ වගේ දෙයක් සමාන දේවල් කර්ම විපාක වෙන සිද්ධ වෙනකොට ඇතැම් විට මේ අපේ ඇහැට පේන්නේ නැති වෙනකොට අනිත් අය ඇහැට පේන්නේ. තවත් උදාහරණයක් ගත්තොත් සමහර ප්‍රේතයන් ඉන්නවා. විශාල ජලාශයක් ඉදට ගන්නවා. මහා දෙල් සමීපයට ගලා ඉන්නවා. ඇතැම්ක කල් ගණනක් මේ ප්‍රේතයන් වගේ ඉන්නවා. බිලියෙත් ඉන්න වතුර කොට පේන්නේ නැහැ. වතුර දෙකකින් ඉන්නවා. ඇතැම්ක ලොකු බඩක් තියෙනවා. කුඩා මුඛයක් තියෙන්නේ. ගැටි විපාකයෙන් කල් ගණනක් අර බිල ළඟ ඉන්නවා. වතුර ටික අතට ගන්නවා නම් වතුර දෙකින් ඉඳලා යනවා. ඇතැම්ක වතුර පේන්නේ නැහැ සමහර ප්‍රේතයන්. නමුත් මේ ගිලන් ළඟින් බාහිරින් බලන කෙනාටම බිල වතුර තියෙනවා. මේ පුද්ගලයාට ඉන්නේ වතුර පේන්නේ නැහැ. මේ පිළිතුරේ කාරණේ ඉතාම සංකීර්ණ ස්වභාවයෙන් ජීවිතවල තියෙනවා. ඒ වගේම පිළිතුරේ කාරණේ විපාකේ අවස්ථාවක් කියලා ගන්න තියෙනවා. සමහර අවස්ථාදී බුදුරජාණන් වහන්සේගේ කාර්ය පිළිබඳ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් කරාපුදලේ ගහනවා. සාමියා දෙන්නේ පින්නකට සමාන කර්ම කරන දෙන්නේ කියලා. එක සමාන කර්ම කරන දෙන්නා එක සමාන අකුසල කර්ම දෙකක් කරනවා. එක සමාන අකුසල දහම් කරන මේ දෙන්නානේ එක්කෙනෙක් දුකට ගාමි වෙනවා. ඊට සමාන අකුසල දහම් කරලා අනෙක් කෙනා දුකට ගාමි වෙන්නේ නැහැ. අසුබට ගාමි වෙනවා. මේකට හේතුව මොකක්ද කියලා නේද? බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අර සමාන අකුසල කරලා ඊළඟ දුකට ගාමි නොවෙන්න හේතුව තමයි සමාරස්සන්නේ කුසලයේ බලවත්. පුත්‍රයන්ගේ සත පුණ්‍යතාව කියපු ආකාරයට පෙර කරපු බලවත් කුසල ධර්ම විපාක හැටියට සමහර එකම කුසලිය බලන්න. හරියට ගංගකට දුරුකැටියක් දැම්මා වගේ මේක ඉස්සර දැනෙන්නේ නැහැ ජීවිතේ. ඒක අනාගත විපාක ලැබෙනවා. හරි විපාක ලැබුණාම ඒක දුකට ගාම වෙන්නේ නැහැ බලවත් නැහැ. සමහර ඉන්නවා හරියට වතුර පොලකටක් වගේ. පොලකට ගියා වතුර ටිකක් වගේ. ඒකට දුරුකැටියක් දැම්මාම කියුණාට පස්සේ ඒක දුරුකැටියක් දැනෙනවා. අන්නේ වගේ සමහරවිට කුසලයේ extra ප්‍රබල නැහැ. ජනකතරණය හැටි විවිධ කාරකයන් extra ප්‍රබල නැහැ. ඇතන් කියන කුඩා කුසලයක් කරන් හේතුණින් දුකටාමි වෙන කරන ආකාරයෙන් හේතු වෙනවා. මෙන්න මේකයි මේකට හේතුව වෙන ලෝණ පරිපෝෂණයේ ගුණ ආරම්භ කරනවා. තව සමහර අවස්ථාවලදී වරක් මහා නාස්තාවියන් බුදුදාන වහන්සේට ඇවිල්ලා මහත්මින් ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමීන් වහන්සේ රාජසේවයේ දෙනයි රාජපාලනයේ දෙනයි. ඇතැම්ක තේරවඥයන්ගේ රටවැසියන්ගේ නොයෙකුතිය ගැටළු නිරාකරණය කරනවට පිළිගන්නවා. රටවැසියන් දරුවන් පැවිදි දෙනවට. ඇතැම්ක සංකීර්ණ පරිසරවල ජීවත් වන අපි. ඇතැම්ක සිත විශ්ිත වෙනා වෙච්ච විලාසයන් යන නිලියෝට අපේ කරව බහන් මොකද වෙන්නේ කියන. කරව සුදුසානේ වෙන්නේ කියනවා. මේ මහා නාම කාර්ය කියලා කියන්නේ වෙන මිනිස් බුද්ධාන් බුදුදහම පිළිබඳව අචර ප්‍රශ්න වල පැතිරෙන නෙමෙයි. බුදුහාම උපමාවක් ඇහිලා දේශනා කරනවා. එක්කන එක්කන ජනාධිපතිගේ කියන බලවෙච්ච ගහක් තියෙනවා. ජනාධිපති සමීපයේ වතුරට බලවෙච්ච ගංගාවක් හරි ඉඳන් හරි ප්‍රවම හරි සමීපයේ ජනාධිපති පැත්තකම බලවෙච්ච පාත්‍යස්ස ගහක් තියෙනවා. ඒ ගහ කොයි පැත්තෙන් කැපුවත් වැටෙන බලද? යැදෙන්නේ තමයි ගලන්නේ නැන්නේ. අන්නේ වගේ තමයි සමහරවිට ඉස්සාවරෝ කුසලයේ තියෙන ඉස්සය. කොයි තරම් සංකීර්ණ අවස්ථාවකින් මේ කියන්නේ ඒක නා දුකට ගාමි වෙන්නේ නැහැ කියන සඳහන් කරනවා. ඒක තමයි ස්වභාවය. ඒ සාකින ගන්න කුසලයේ තහවුරු කරගන්න කරන විදිහ තමයි සෝවාන කුසල කියන එක කියන්නේ. සෝවාන කුසලය කොයි තරම් සංකීර්ණ අවස්ථාවකින් මේ කියන්නේ ඔහු දුකට ගාමි වෙන්නේ නැහැ කියන කාරණා. ඉන්නතුනි කර්මෙන් යන ධනරම් විතරට දීච වඩා අපි අපතෙන් දුර වෙනවා. අපේ පිටේ ප්‍රසන්න භාවයේ වැඩි කර ගැනීමේදී ප්‍රධාන අධ්‍යයන තමයි ලෝක ආන්දෝලන පැහැදිලිව දේශනා කරනවා. මුලින්ම කරන්නේ කොහොමද? අපතෙන් ඉගෙන ගන්න. සබ්බ පාපයන් නැකරන කියන ආකාරයට අපතෙන් හැටි කාම මිදෙන්න ඕන. අපේ පිටේ තියෙන සතුට, හිතේ තියෙන ප්‍රසන්න භාවය, හිතේ තියෙන සංකම්ප භාවය කියන ප්‍රධාන සාධකයේ තමයි අපතෙන් පිට අපේ ඉඳලා එන්නේ. ඊයතරේ පිළිතුරු පුතා දහමර ඇති සාසන ජීවිත වෙන්න ඕන. අපිට ජීවිතේ අවදිච්ච මොහොත ගන්න රාත්‍රී නිින්නේ දැනගන්න නිලාකාරයෙන් ඉන්න අපිට කරගන්න පුළුවන්. උදෑසන අවදිච්ච මොහොතේම ගුවන් පිළේ දුම්බහන් යන පිරිත් ටික ගම් පිටවන්න අහන්න පුළුවන්. ඊළඟ සමා උදෑසන ඉවන් දෙක සහත් කරගන්න ආරම්භ බුද්ධ පූජා උදාහරණ කාණික පූජා කරන්න පුළුවන්. මල්කට පූජා කරන්න පුළුවන්. ඊළඟට පූජා කරන්න පුළුවන්. නිවැරදිවම අන්තරණය කියන උදාහරණයක් ගන්න පුළුවන්. ඒ වගේ දානහාදී වෙන්න අපි මේක විස්තර කරන්න පුළුවන්. දානට වඩා අනිසංසදායි වෙන සීලය කියන එක. නිත්‍ය සීලය වෙනකොට පංචශීල රකිනවා නම් ඒක සෑම අවස්ථාවකම අත්‍යවශ්‍ය ලක්ෂණ. සමහර වෙලාවට මේ ආහාර වැඩ කියලා. ඉතින් සම්මරයි නඳුන සීල ගන්න කරන අය මාසගණන් අතට සමාදන් වෙලා කලින්ද? මාසගණන් අතට සමාදන් වෙන සමහර වෛද්‍යවරු ඉන්නවා. සීල රැකගැනීම නැහැ. වෛද්‍යවරු දෙක කරන කවමද සමාදන් වෙන්නේ? දවස් දෙකක් ඇහැර ගන්නේ නැහැ. ඒ වගේ මේවාගේ සීල සමාදන් වෙන කාල සමාදන් ඉන්නවා. සීලයට වඩා අනුසාරයි කියලා කිව්ව භාවනාව. මෛත්‍රී භාවනාව අකුරුසනක් ගන්න මොකක් කරේ කියලා නම් ඒක මහත් පරමාත්මික ධර්මයක් ගන්න. හැම මොහොතේම අපිට මේ පිළිවිද වැඩ කරනවා. ගමන් මේ නම් වලදී දැගෙන ඉන්න මොහොතේ හැම මොහොතේම අපිට සුත්‍රයක් පටන් ගන්න පුළුවන්. ඒ වගේම මෛත්‍රී භාවනාව මාර්ගාණන් කරනකොට වඩා බලවත්ම සුත්‍රය තමයි මතක අනිත්‍ය සංඥාව වැඩි වෙනවා. රූපාදී ස්කන්ධ සංකේතය හොරේවා, රූපාදී ආයතන දහම හොරේවා, රූප ධාතු ආදී අටක ධාතු පිළිබඳව හොරේවා, චිතනය පිළිබඳව හොරේවා, දෙතිස් තුනේ පිළිබඳව හොරේවා, නාම රූප විඥාන පිළිබඳව හොරේවා, මේ විවිධ න්‍යායන් කාණු. නිතරම අනිත්‍යතාවය වෙනස් වීමහා දුක්ඛ ස්වභාවයෙන් අනාත්මතාවයෙන් නිතරම වෙන්නේ කරන්නේ. ඒ අතරේ කුසලයේ බලවත් කරගන්න එක පැත්තකින් කියන කුසලයේ වඩලා ගන්න අනිත් පැත්තෙන් මේ ශ්‍රී ලංකාවේ ඉත පුරුදු කරලා බාහිර සමාජීය වෙනස් වීමියත් නැතල් වීමට ඉන්න විභාගයේ මාර්ගලක්ෂයන් අපව තිඟොඩන දාගත යුතුයි. ඒක තමයි මංගල සූත්‍රයේ උපස්ම මංගලකාරකයේ සඳහන් කරන්නේ පොත්පත් ලෝක ධර්මයේ සිතාන් යක්ක නැහපති අතෝකම් විරයන්ති එමන් ඒ සම්මංගල සම්මන්ත වෙනස් වෙනස් කරගෙන සෙලවෙන ලෝකයේ සෝකන කර නවනස්තරි සාරම් සභාවයක් ඇති කර ගැනීම තමයි මාත් එක්ක වෙන උපේක්ෂාව තමයි පිළිතුරු. ඉතලට මං ගැන තරම් ඇගේට බුදුහාමුදුර අපට දෙන්න ගන්න. එනිසා අපි අපිටලින් මිදෙමු. කුසල කරමු. ඉත සම්බර කරගනිමු. අනිත්‍ය දුකනාත්ම කියන ත්‍රිලක්ෂණ යාවියත් නොසෙල් වෙන නුවණ සිත ප්‍රඥාව ඇති කරගෙන අප අපේ ජීවිත වැඩ වඩාත් මාර්ගවත් කරගන්නට යොතුම පොරණ අපි හැම දෙයක්ම පරිස්සම් කරගනිමු. එතෙ සිදු ක්‍රියාවන් කරුවන් වෙලෙන් මේ හැම දානම මිදු කිරෝගී සම්පත් විකාශන සම්පත් කරන මේ වාරයක් සාර්ථකයි. හෙන්තරගත් මේ කිනම කුලයන් දෙයෙන් බලෙන් අර දායකයන් ගන්න මේ පිටකමී ඒ පිටු නැතුව තම දානෙ මොනවද කියන යම් සාක්ෂාත් කරන්නේ නම් ඒ සියලුම ආයතන මේ සිංහතව අන්දනාමින පතර ජීවිත සුවපත් කර ගැනීමවා අනිකටදී සාමෝ කියලා පිටන මොදන් කරමු. දෙවියන්ට මේ පිටන මොදන් ඔබව වන්දනාමත් රට දැන් අපේ සාමියන් ඉරහස් කාලයන් වලින් ආරක්ෂා කර දෙවිවා අනිකටදී දෙවියන්ට පිටන මොදන් කරමු. ආකාල් සච්චාර්ය දුන්නාතා දේවානාමාවචින්නිකාම් පුඤ්ඤං තම් අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ආසයන් ආකාශක්ඛාජ්ජුම්මච්ඡාදීවානාංගමිනිකාං ධර්ම සාකච්ඡාවක් සභාව විසින් සම්මත කරන කුණ්‍යාති සාමිකයන් Thank you.